Vāyaṁ vāyato sanyattvā vāyaṁ manyati. Vāyasmiṁ manyati vāyato manyati. Vāyaṁ mēti manyati vāyaṁ abhinandati. Taṁ kissa hetu. Aparinyātaṁ tassāti vadāmi. Bhūte bhūtato sañjānāti. Bhūte bhūtato saññattvā bhūte maññati. Bhūtesu maññati bhūtato maññati. Bhūte mēti maññati bhūte abhinandati. Taṁ kissa hetu. Aparinyātaṁ tassāti vadāmi. Deve devato sañjānāti. Deve devato saññattvā deve maññati. Devesu maññati devato maññati. Deve mēti maññati deve abhinandati. Taṁ kissa hetu. Aparinyātaṁ tassāti vadāmi. Pajāpatiṁ pajāpatito sañjānāti. Pajāpatiṁ pajāpatito saññattvā pajāpatiṁ maññati. Pajāpatismiṁ maññati pajāpatito maññati. Pajāpatiṁ mēti maññati pajāpatiṁ abhinandati. Taṁ kissa hetu. Aparinyātaṁ tassāti vadāmi. Brahmaṁ brahmato sañjānāti. Brahmaṁ brahmato saññattvā brahmaṁ maññati. Brahmani maññati brahmato maññati. Brahmaṁ mēti maññati brahmaṁ abhinandati. Taṁ kissa hetu. Aparinyātaṁ tassāti vadāmi. Ābhassare ābhassarato saññānāti. Ābhassare ābhassarato saññattvā ābhassare maññati. Ābhassaresu maññati ābhassarato maññati. Ābhassare mēti maññati ābhassare abhinandati. Taṁ kissa hetu. Aparinyātaṁ tassāti vadāmi. Subhakinne subhakinnato saññānāti. Subhakinne subhakinnato saññattvā subhakinne maññati. Subhakinne sumaññati subhakinnato maññati. Subhakinne mēti maññati subhakinne abhinandati. Taṁ kissa hetu.

Nibbānaṃ nibbānato abhijānāti. Nibbānaṃ nibbānato abhinyāya nibbānaṃ māmaññi. Nibbānato māmaññi nibbānaṃ mēti māmaññi. Nibbānaṃ mābhinandi. Taṃ kissa hetu pariññeyaṃ tassāti vadāmi. Yopi so bhikkhave bhikkhu arahaṃ kīnāsavo. Vusitavā katakaraniyo ohita bhāru. Anuppatta sadattho parikkhīna bhava saṃyojano. Sammadaññā vimutto. Sopi paṭhavin paṭhavito abhijānāti. Paṭhavin paṭhavito abhinyāya. Paṭhavin na maññati paṭhaviyā na maññati. Paṭhavito na maññati paṭhavin mēti na maññati. Paṭhavin nābhinandati. Taṃ kissa hetu pariññātaṃ tassāti vadāmi. Āpaṃ peyāla. Tejaṃ peyāla. Nibbānaṃ nibbānato abhijānāti. Nibbānaṃ nibbānato abhinyāya. Nibbānaṃ na maññati. Nibbānasmiṃ na maññati. Nibbānato na maññati nibbānaṃ mēti na maññati. Nibbānaṃ nābhinandati. Taṃ kissa hetu pariññātaṃ tassāti vadāmi. Yopi so bhikkhave bhikkhu arahaṃ kīnāsavo. Vusitavā katakaraniyo ohita bhāru. Anuppatta sadattho parikkhīna bhava saṃyojano. Sammadaññā vimutto. Sopi paṭhavin paṭhavito abhijānāti. Paṭhavin paṭhavito abhinyāya paṭhavin na maññati. Paṭhaviyā na maññati paṭhavito na maññati. Paṭhavin mēti na maññati paṭhavin nābhinandati. Taṃ kissa hetu khayā rāgassa vītarāgattā. Āpaṃ peyāla. Tejaṃ peyāla. Nibbānaṃ nibbānato abhijānāti. Nibbānaṃ nibbānato abhinyāya. Nibbānaṃ na maññati. Nibbānasmiṃ na maññati. Nibbānato na maññati nibbānaṃ mēti na maññati.